ගෞතම සම්බුද්ධ ශාසනයෙහි සනාතන රැකවරණය උදෙසා පැවැත්වෙන භාවනා සම්භාෂණ වැඩපිළිවෙලෙහි හතරවෙනි වැඩසටහනයි අද මේ අප සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා පිරිසිදු සිතින් ඒ වගේම ශ්‍රද්ධාවෙන් මේ උදෑසන කැමිනි ඔබ හැම දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් අදින් මේ මොහොතෙන් ආරම්භ වෙන මේ භාවනා වැඩසටහන හොඳින් සඵල කරගන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳින් පිනතුනි තිසරණ පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ සංඝං සරණං ගච්ඡාමි තත්ථයං තේ බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යයන්ති ධම්මං සරණං ගච්ඡාමි සත්‍යයන්ති සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානාවේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරාවේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මඤ්ඤපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මුල්ම වැඩසටහනේ ආරම්භ කොටස හැටියට අප සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ පංචශීල සමාදන් වීමෙන් අනතුරුව අප මේ ලබාගෙන තියෙන දුර්ලභ මිනිස් ආත්ම භාවයේ වටිනාකම මොහොතකට කල්පනා කිරීමත්, ඒ වගේම මේ සදහම් දායාදය අපට ලබා දුන්නෝ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පැවැත්වීමත් අප මුලින්ම සිදු කරන්නේ. පින්නතනේ, අපේ සසරාපෝ ගමන් මඟ දිහා බලනකොට අතිශය දුෂ්කර කාලවකවානු පසු කළා අපේ සසරාපෝ අය. එයාපු ගමනේදී ධර්මයේ සඳහන් වෙනවා බොහෝ ආත්ම භාවල අපි පින්නතුනේ දුගතිගාමී ආත්ම භාවල ඇහිදී අනන්ත දුක් විඳලා තියෙනවා අපි සසරේදී. එයාපු ගමනේදී මිනිස් ආත්ම භාවයක් කියලා කියන්නේ ඊටාම් අලාතුරකින් ලැබෙන දුර්ලභ අවස්ථාවක්. මිනිස් ආත්ම භාවය අපට ලැබුණා විතරක් නෙවෙයි පින්නතුනි, ඒ ලැබෙච්ච මොහොතේ පරිපූර්ණ මිනිස් ජීවිතයක් අපට ලැබුණා. ඇස් කන්න ආසාදීන්ද්‍රිය දෙකලත්කින් තොරව, මන්ද බුද්ධි කාලී ආබාධයෙන් තොර ඉතාම පරිපූර්ණ මිනිස් ආත්ම භාවයක් ලැබුවා. ඒ වගේම පින්නතුනි, මේ මිනිස් ආත්ම භාවය ලැබපු අවස්ථාවේ කල්පගානක් පෙරම්පුරලා අපමණ පරිත්‍යාගයක් කරලා යථාර්ථය සත්‍යාවබෝධය කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් කියන මොහොතකයි අපි මේ ඉඳලා ඉන්නේ. ඒ සඳහා අපි සසරේදී බොහෝ පින්දහම් කළා තියෙනවා. ඒ පින්දහම් විතරක් නෙවෙයි, හුඟක් ප්‍රාර්ථනා කළා තියෙනවා මේ වගේ සම්බුද්ධ ශාසනයක් අපට ලැබෙන්න කියලා. අන්නේ සම්බුද්ධ ශාසනයක් ලැබෙච්ච මේ අවස්ථාවේන තුනි හරියට අපේ ජීවිතේ පුරාම අපි මහන්සි වෙලා ඉගෙන ගියාගෙන ලෝකේ ඉගෙනම විශ්වවිද්‍යාලයකින් උපාධියක් ගත්තා වගේ පින්නතුනේ අපි මේ ආත්ම භාවයේ ඉපදෙන මොහොත. උපාධියක් ගත්තට විතරක් නෑ, ඒ උපාධියෙන් අපි රැකියාවක් ගන්නට ඕන. ඒ රැකියාවෙන් අපි මානසිකව වැටුපක් වේතනයක් උපයන්නට ඕන. අපි දැන් පින්නතුනේ ඒ සතරේදී ලබාගත් උපාධියෙන් දැන් මේ රැකියාවක් ලබා ගන්න සූදානම් වෙන අවස්ථාව. රැකියාවක් ඔබ ලබා ගනිමින් අවස්ථාව. ඒ වගේම ඒ සද්ධර්මයෙන් ඒ රැකියාව ලබාගෙන එහි මාසික වේතනය මාසික වැටුප ලබන අවස්ථාව තමයි පින්නතුනි අපේ හිතේ සමත විදර්ශනා දෙක දිනු කරන අවස්ථාව. අපේ ජීවිත කාලයේ උපාධියක් ගන්න පින්නතුනි අවුරුදු 15ක් ඉස්සක් විතරයි මහන්සි වෙන්නේ. නමුත් මේ භාග්‍ය සම්පන්න මොහොත ලබන පින්නතුනි අපි කල්ප ගණන් පින්කරන්න ඇති, කල්ප ගණන් ප්‍රාර්ථනා කරන්නේ ඇති. අන්නේ උතුම් දුර්ලභ අවස්ථාවයි ඔබ මේ ලබා ගත්තේ කියලා බෙහෙවින්ම සතුටට පත් වෙනට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන පින්තුනි හැම කරුණකින්ම මුලින්දන් අඛණ්ඩව විමුක්තිගාමී ප්‍රතිපදාවේ අවසානයේ දක්වාම සඳහන් වන්නේ සතුට ලබන ක්‍රමය. අන්නේ සතුට මහා මංගල සූත්‍රයේ දැක්වෙන විදිහට අපි සතුට ලබන ක්‍රම ගැන සඳහන් වෙනවා. මුල්ම කාරණාවක් විදිහට සඳහන් වෙනවා පුබ්බේත කත පුඤ්ඤතා කියන කාරණය. ඒක මෙතෙන්දි කරන එකක් නෙවෙයි, ඇතැමිට සසරදිම කළා වූ දෙයක ප්‍රතිඵලයක්. සතුට ලබන දේවල් අතුරින් එක දෙයක් තමයි වෙනතදී අපි මේ මොහොතේ ලබාගෙන තියෙන දේවල් ටික ගැන සතුටු වෙන්න. අපි කොච්චර සසර අපේ දෑනින් පින්දහම් කළ තියේද, ඇස් දෙකෙන් කන් දෙකෙන් මේ හැම ඉන්ද්‍රියකින්ම කොච්චර අපි සසර පින්කම් කරපු ඇත්තන්ද කියලා හොඳට කල්පනා කරන්න. ඔබ දිනපතාම කණ්ණාඩිය ළඟට යනවා. ඒ කණ්ණාඩිය ඉස්සරහා පෙනී සිටින පුද්ගලයා ගැන දකිනකොට හැම මොහොතෙම හිතන්න කොයිතරම් පින් කරපු කොයිතරම් භාග්‍ය සම්පන්න කෙනෙක්ද මේ කණ්ණාඩිය ඉදිරියට ඉන්නේ කියලා ඔබ බලන්න. ඔබේ ශරීරයේ කොයිතරම් ලෙඩ දුක් තිබුණත්, ඔබේ ශරීරයෙන් උගක් ලස්සන නැති වුණත්, ඔබ වයසට ගිහිල්ලා හිටියත්, ඔබට ජීවිතේ හැමදාම මේ ගැන හිතනකොට හිතේ ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. අන්නේ සතුට පින්නතුනි මෙතනින් තමයි අපි ආරම්භ කරන්න ඕන. ඇතැම් විට අපිට මේ වර්තමානයේ ලබාගෙන තියෙන සම්පත් එක ගැන අපට අවබෝධයක් නැහැ. ඒ වටිනාකම ගැන අපට ඇතැම් විට තේරුමක් නැහැ. ඒ නිසා අපි ඇතැම් විට සතුට විඳින ක්‍රමය දන්නේ නැහැ. ආරම්භක පියවර තමයි පිනතුනි තමන් මේ ලබාගත් ආ වූ සතුට භුක්ති විඳින අවස්ථාව. ඒක දිනපතාම කරන්න පිනතුනි. හැමදාම තමන් හිතන්න මේ ජනවාරි පළවෙනිද කියලා. නැත්තම් සිංහල අලුත් අවුරුදු දවසේ කියලා හිතන්න. නැත්තම් තමන්ගේ උපන්දිනය කියලා හිතන්න. හැමදාම හොඳ පිළිසිදු වෙනුම් අඳින්න. හැමදාම පිනතුනි පුළුවන් නම් දවස් දෙක ගන්න හැරි මම කියන්නේ අලුත් ඇඳුම් අරගෙන අඳින්න පුළුවන් නම් එහෙම හරි අඳගෙන ඉන්න. ඒත් පාඩු නැහැ. ඒ තරම්ම සුගතිය. ඒ තරම්ම භාග්‍ය සම්පන්න අවස්ථාවක් වෙනතන අපි මේ ලැබුවේ. ඒ බාහිර අලංකාරය පිරිසුදුකම ලස්සන පිළිවෙලක් අපේ ජීවිතය අවශ්‍ය වෙනවා. ඒකෙන් තමයි අපට අභ්‍යන්තර ප්‍රමෝදය උනන්දුව සතුට ඇති වෙන්න හේතු වෙන්නේ. ඉතින් අන්නේ මේ කරන ගමම පිනතුනේ ඊළඟට අපි කළ යුතු දේ තමයි අපේ හිතට යම් කිසි විදියක අකුසල ඇති වෙනවා නම් ඒව හඳුනාගෙන ඒ මොහොතේම දුරු කරන විදිහේ නිතර සිහියකින් නොනකින් අපි ඉන්නට ඕන. හිතට යමක් ගැන දැඩි ලෝභයක් රාගයක් ඇති වෙනකොටම අපට පිනතු නිවිසිතුවිලි ඇති වෙනවා. ඇති වෙනකොටම තමන් හඳුනා ගන්නට ඕන තමන් හිතේ දැන් තියෙන ස්වභාවය ගැන. ඒ නිසා ඒ සිතුවිලි වලින් දුරු වෙන විදියට තමන් නිතර කටයුතු කරන්න ඕන. ඒ වගේම පිනතුනේ දිනපතාම තමන්ට හැකි පමණින් යම් කිසි දෙයක් කෙනෙකුට පරිත්‍යාග කරන්න. අඩුම වශයෙන් උදෑසන අවදි වෙලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැන් වීදුරුවා මයිතිකා තමාට සකස් කරගන්න කෑම ටිකෙන් කොටසක් බුද්ධ පූජා වෙනුවෙන් ගෙදරදී පූජා කරන්න. එතනින් දවස ආරම්භ කරන්න හැමදාම. එතන පටන්ම ජීවිතයේ සතුට ඇති කරගන්න. මහා මගේදී හමු වෙන කෙනෙකුට සුහදව කතා කිරීම, සෙනාසීම මේ දේ ඉඳන්ම ජීවිතේ සතුට වැඩි වෙන දේවල් තමන් ටිකෙන් ටික කරන්න. ඒ වගේම අපි පින්නතුනි බොහෝ විට භාවනා කරන අවස්ථාවේදී අපි උගා භාවනා කමටහන් පුරුදු කරනවා. ඇතැම් විට ඒ වාඩි වෙලා ඉන්න වෙලාව නෙවෙයි අපි ජීවිතේ ධර්ම ප්‍රගුණ කරන අවස්ථාව. ධර්ම ප්‍රගුණ කරන අවස්ථාව ඇත්තටම තමයි පින්නතුනි අපේ මිනිසුන් මුණ ගැහෙන අවස්ථාව. අපි එදිනදා කටයුතු කරන අවස්ථාව. අපි කල්පනා කළ බැලුවොත් ඒ හැම අවස්ථාවක්ම පින්නතුනි අපේ ධර්මයේ පැත්තට යොමු කරගන්න පුළුවන්. අපි සිහියෙන් හිටියොත් ඒක අපි අනුපිළිවෙලින් ටිකෙන් ටික සදාන් කරනවා. පින්නතුනි ඊළඟ කාරණේ තමයි ටිකෙන් ටික තමන්ගේ හිතේ කුසල අරමුණ සමත අරමුණක මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව ආදී භාවනාව ටිකෙන් ටික හුරු කරගන්න. ඒකෙන් තවත් තමන්ගේ සතුට වැඩි වෙනවා. මේ හැමදේම කරන්නේ අපි එක පැත්තකින් බාහිර දේවල් ලස්සනට තියාගන්න උත්සාහ කරනවා. ඒක හොඳයි. ඊළඟට අපි සිත හොඳට ලස්සනට තියාගන්න බැලුවා. ඒක තවත් හොඳයි. ඊළඟට තවත් ගැඹුරට යනකොට ඊළඟටම යනකොට පින්නතුනේ මේ සිතේ ඇතිවන අනිත්‍යතාවය අපි හැම මොහොතෙම සීකරන දැක්ස වෙනවා. එතකොට සිත පිළිබඳව තමන් යැපෙන්නේ නැහැ. ඒ සිත තුලත් අවසානට දකින්නේ ඇතිවීම නැතිවීම කියන ස්වභාවය විතරයි. මෙන්න මේක තමයි පිළිතුරේ බුදුදහමෙන් ටිකෙන් ටික අපට අපේ හිතේ දියුණුව සතුට වර්ධනය වෙන ක්‍රමය හැටියට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. මෙන්න මේ ගමන් මාගේදී පිළිතුරේ විශේෂ කාරණයක් තමයි එදිනදා ජීවිතයේදී අපි මේක කොහොමද ප්‍රගුණ කරන්නේ කියන කාරණය. මේ පිළිතුරේ බොහෝ දෙනෙක් ඒක දැනටමත් කරනවා. නමුත් මේ දේ තව තවත් අපි අර්ථවත් කරගන්නට ඕන. අපි බොහෝ විට වාඩි වෙලා ඉඳගෙන මෛත්‍රිය වඩනවා. ඒක හොඳ දෙයක්. ඒ ඇති කරගන්නා වූ මෛත්‍රිය පිනතුනේ කොහොමද අපි එදිනෙදා ජීවිතේදී පාවිච්චි කරන්නේ? දැන් මේ රටේදී බොහෝ විට කෙනෙක් හම්බුනම සුබෝදයසනක් කියලා කියනවා. ගුඩ් මෝර්නින් කියලා කියනවා. ඒක හොඳ දෙයක්. ඒ වචනයත් එක්කම ඔබ හිතෙන් හිතන්න සුවපත් වේවා කියලා. ඒ කියන්නේ හැම මොහොතකම සුවපත් වේවා කියලා කියන්නේ. සිංහල දන්න කෙනෙකුට නම් වචනේම සුවපත් වේවා කියලා කියන්නේ. දිනොතනේ මෛත්‍රී භාවනා ප්‍රගුණ කරන අවස්ථාව. ඔබ වාහනේ යද්දී නිවසේ ඉඳලා වැඩවලට යනකම්ම ඒ හමු වෙන හැම දෙනාම අනේ මගේම මේ දරුවෝ පිටසක් එක්කයි මම මේ පාරේ යන්නේ කියලා ඒ හැම දෙනා වෙනුවෙන්ම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන හැඟීමෙන් මෛත්‍රී වඩන්න. ඔබ කෑම කන වෙලාවේදී ආහාරයේ පටිපූල සංඥා වඩන්න පුළුවන්. මේ ගන්න ආහාරය තව මොහොතකින් කිලිකුරු බවට පත් වෙනවා. මේ පිරිසිදුර තියෙන ආහාරය මගේ ශරීරයේ මේ අපිරිසිදු කොටස් සමග එකතු වෙලා ඊටාම සුළු මොහොතකින් මේක අපිරිසිදු වෙනවා නේද කියලා භාවනා කමඨහන 40 එකක් තමයි ආහාරයේ පටිකුල සංඥාව කියලා කියන්නේ. ඔබ ඇසට යමක් පේනකොට අනේ මේ පේන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප නේද කියන එක කල්පනා කරලා බලන්න. යම් කෙනෙක් දුකටපත් වෙන්න ඔබට මහමගෙදි පේන්න පුළුවන්. ඇතැම් විට සිංහමණ යදින කෙනෙක් වෙන්න පුළුවන්. ලෙඩ දුකටපත් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ඇතැම් විට රෝග රෝහලට යනකොට ඒ අය කෙරේ කරුණාව දක්වන්න, කරුණාව වඩන්න. පින්නතුනේ මේක කරුණා භාවනාව. ඔබට එදිනෙදා මගතොටේදී කඩවල් වලදී විවිධ ස්ථානවලදී ඔබට වඩා උගාක් දිනනෝ ලස්සන උග ධනවත් අය මුණ ගැහෙනවා. කල්පනා කරලා බලන්න. අනේ ඒ අය සතර උගාක් පින් කරපු අය. මේ ආත්මෙත් ඒ අය උගාක් උත්සාහයෙන් මේ දිනුවෙක් නැහැ කියලා මොකද අපි වෙන වඩන්නේ? අපි මොදිතා ගුණේ වඩනවා. සමහර අය ඉන්නවා දිනුතින අපි උදව් කළත් ඒ අපිට ගොඩ ගන්න බෑ පළක් අය. ඒගේ ඇතමෙන කර්ම දෝෂ තියෙනවා. නැත්නම් මේ ආත්ම භාවයේදී මේයාගේ නොයෙක් විදි අඩුපාඩුකම් තියෙනවා. ඒ නිසා ඒ අය සමට අපට අපි උත්සාහ කළත් අපිට ඒ අය හොඳ පැත්තකට ගන්න බෑ. අනිත් පැත්තෙන් සමහර අය අපි උදව් නොකළත් මුගක් අය දිනු වෙනවා. මෙන්න මේ දිනුව සහ පිරිහීම දෙකම බලලා උපේක්ෂාව මනස ඉඳන් ඇති කරගන්න. පින්නතනේ සතර බ්‍රහ්ම විහරණම වැඩෙන අවස්ථාව. ඔබ මනහන වෙලාවේදී සද්ධර්මයේ තියෙන ස්වාඛාත සම්දිත්තික අකාලික මේ ගුණ සිහි කර කර ඔබට බණහන්න පුළුවන්. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරමින් අපට ඒ දේ කරන්න පුළුවන්. ඔබ ගැදරේදී බුදු වන්දන වේලාවේදී අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්න වාදී මේ බුදු ගුණ තුළ සම්පූර්ණ ලෙස තමන්ගේ සිහි පිහිටුවාගෙන තමන්ට මේ දේ කරන්න පුළුවන්. බණන් පිනතනේ එදිනෙදා ජීවිතය අපි කොයිතරම් දුරට මේ කටයුතු අපි ප්‍රායෝගිකව කරනවද? ඊළඟට ඇතැම් විට මේ භෞතික දේ පුද්ගලයන් බාහිර දේ විතරක් නෙවෙයි පිනතුනි. ඊළඟට අපේ නිතරම හිතට පීඩා දෙන කාරණේ තමයි තමන් අතීතයේ දැකපු අහපු දේවල් ගැන හිතනකොට අන්න ඒ සිතිවිලි පිළිබඳව තමට ලොකු චිත්ත පීඩාවක් අවස්ථා තියෙනවා. ඇතැම් විට කෙනෙකුගෙන් මේ අඩුපාඩුවක් නිසා ඔබේ හිතරිදීමක් වෙන්න පුළුවන්. ඔබේ ගැන හිතන මොහොතේදී ඊට සම්බන්ධ වෙච්ච කෙනා ඒ ගැන දන්නේවත් නැහැ. ඒ වෙලාවේදී වන්නේ ඔබම ඔබේ සිත සිහි කරලා ඒ සිතටම ද්වේෂ කරමින් ඒ සිතත් එක්කම ගැටෙනවා. පින්නොත් අපි මෙච්චර ලස්සන ජීවිත ලබා ගත්තේ බුදුරජාණන් වහන්සේ බොහෝ කලක් දුක් විඳින මේ ධර්ම කනාවරණය කළේ අපට දුක් විඳින නෙවෙයි. ඒ දුක් විඳින අපිව ඒ දුක් විඳින මගෙන් මුදවන්නටයි මේ දර්ශනිකයන්ටයි උන්වහන්සේ ලෝකෙට පහළ වුණේ. ඒ නිසා සිතට සිතුවිල්ලක් එන හැම මොහොතෙම හිතන්න. දැන් ඔබට ඔබේ දරුව ගැන හිතන්න පුළුවන්. ඔබට උදව් කරපු කෙනෙක් ගැන සිහි වෙන්න පුළුවන්. ඔබේ අම්මා තාත්තා මතක් වෙන්න පුළුවන්. ලෙඩ වෙලි ඉන්න කෙනෙක් ගැන මතක් වෙන්න පුළුවන්. ඒ කුමන දේ මතක් කළත් ඔබට දැන් මතක් වෙන්නේ ඒ දැන් කියන සිද්ධිය නෙවෙයි. ඔබට මේ මොහොතේ මතක් වෙන්නේ ඔබේ කලින් ලැබුණු අත්දැකීම නැවත මනින්ද්‍රියෙන් තමන් සිහි කරන අවස්ථාවමයි. ඒ සිහි කරන අවස්ථාව තුළ ඒක කොහොමවත් ස්ථිරවම තිබෙච්ච දෙයක් නෙවෙයි. ඒ මොහොතට තමන්ගේ චිත්තචෛතසිකවල ස්වභාවය අනුව ඒ මොහොතට තමන් ඇති කරගන්න අත්දැකීමක් වර්තමාන මොහොතදී. මෙන්න මේ පිනුතුණ අපි අවබෝධ කරගන්න දක්ෂ හොතින් හැම මොහොතකම තමන්ගේ සිතේ ඇතිවීම නැතිවීම අපි බලන දස්සුනෝතින් අපට බාහිර සියලුම දුක්වලින් නිදහස් වෙනට මේක මාර්ගයක් වෙනවා. මෙන්න මේ ධම්මගේ ටිකෙන් ටික අපි ඉදිරියට යනකොට අපි පින්නතුනේ ඊළම ධමයක් කරා යන අවස්ථාවේදී අපි පහළම මට්ටමේ ඉඳලා සියලුම ගුණ ධම් හැකේ උපරිම මට්ටමින් අපි පුරුදු කරනවා. ඇයි ඒකට හේතුව පින්නතුනේ? සමත විදර්ශනා තමයි මේ ආධ්‍යාත්මික ගමන් මාගේ ඉහළම ප්‍රතිඵලය වෙන්නේ. අන්නේ ප්‍රතිඵලය ළමන්න නම් පිනතුනි නිකම්ම අපට පුළුවන් කමක් නැහැ. දැන් මෙතන මේ ධර්ම ශ්‍රවණය කරන්න හෝ ධම්මඟ පුරුදු කරන්න හැම දිනාටම එන්න වාසනාවක් පිනක් නැහැ පිනතුනි. ඒ වාසනාව පින උපේල දෙන්නේ සතර කරන පින වගේම මෙයාත්ම භාවයේ තමන් කරන තින් උගක් උපකාරී වෙනවා. ඔබට මේ විවේකයේ ලැබුණේ අන්නේ ඒ පින ආනිසංස විදියට. ඒ පින මදි වුණා නම් ඔබට මේ වෙලාවෙත් ඇතැම් විට ලෙඩක් දුකක් වෙනුවෙන් රෝහලකට යන්න තිබුණා. ඒ පින ඔබට නැති වුණා නම් මේ මොහොතේත් ඔබට කීයක් හරි හම්බ කරන්න වැඩට යන්න සිද්ධ වුණා. නමුත් ඒ සියලුම විවේකය, පහසුව, නිරෝගී භව විතරක් නෙවෙයි ඔබේ ළඟම ඥාතීන් මේ වන විට නිරෝගීව ඉඳීමට පවා ඔබ කලාව පින්කම් හේතු වෙලා තියෙනවා. ඔබේ ළඟම ඥාතියෙක් බරපතල ලෙඩක් හැදලා මේ වෙලාවේ හිටියනම් ඇතැම් විට ඔබට මෙතෙන් එන්න පුළුවන් කමක් නැහැ. ඒ සියලුම දේවල් මේ මොහොතේ ඉතාම සාර්ථක විදියට සූදානම් කරලා තියලා ඔබ මෙතෙන්ට යොමු කරලා මේ දහම් මඟ වඩන ඔබට ලැබුණේ ඔබ කලාව මේ දාන ආදී පින් දහම ආනිසංස විදියට. ඒ නිසා දිනතුනි එදිනෙදා තමන්ගේ අම්මට තාත්තට සලකන එක, පූජනීය උතුමන්ට වඳින එක, දාන ආදී පින් දහම කරන එක මේ හැම දෙයකින්ම වෙන්නේ අපට මේ ධර්මයේ හැසිරෙන්න අවශ්‍ය ආර්ථික ශක්තිය, මානසික විවේකය, කායික විවේකය, සත්පුරු ශාස්ත්‍රය, නිරෝගී භව මේ හැම දෙයක්ම තමන්ට උපයලා දෙන්නේ තමන්ගේ එදිනෙදා කරන පින්කම ආනිසංස විදියට. අනිත් කාරණේ තමයි පිළිතුරේ දහම් මගේ යනකොට හැකිතාක දුරට ඒ දහම් මගේ ඉන්න අයට උදව් කරන්න, සුළු දෙයකින් හරි උදව් කරන්න, වචනකින් හරි උදව් කරන්න, උනන්දු කිරීමක් හරි කරන්න, ධර්ම ශ්‍රවණය කරන්න අවශ්‍ය කෙනෙකුට දහම් දේශනාවකට යොමු කරන්න, දහම් පත්‍රිකාවක් දෙන්න, පොතක් පතක් ඔබට ලැබුණොත් එයට දෙන්න. ඒක පිළිතුරේ ඉතාම අධික කුසලයක්. සම්බදානං ධම්මදානං ජිනාති කියන්නේ ඒකයි. සියලු කුසලයන් අතරින් දානයම සසම කුසලයක් කියලා. එනිසා මේ කරුණ අපේ ජීවිතය අතිශයින් වැදගත් වෙනවා. සමහර ඇත්තන් දහම් මාර්ගය ඉහිලටම දැනගත්තට පස්සේ හරියට ඉක්මන් වෙනවා ඒ ඉහිලම දහම් රකින්න. ඒක හොඳයි. නමුත් වෙන තුනේක වඩාත්ම සාර්ථක වන්නේ මේ දෛනික ජීවිතයේ තමන් කරන දේවල් වලින් ලොකු ආශිර්වාදයක්, ලොකු උපකාරයක් තමන්ට දිනපතාම ලැබෙනවා. පින්නතුනේ දහම් මාර්ගයේ ඉහිලම කාරණේ හැටියට සඳහන් වන්නේ විද්‍යා විමුක්තියට පත් වීම. විද්‍යාව කියන්නේ ඉහළම අවබෝධයට, අන්ඩර්ස්ටෑන්ඩින් එකට පත් වීම. ඒ අවබෝධයත් එක්ක දුකෙන් නිදහස් වීමයි විමුක්තිය කියලා කියන්නේ. අන්නේ විමුක්තිය කරා යන්න නම් චිත්ත සමතයක් අවශ්‍ය වෙනවා. සමාධිමත් බවක් අවශ්‍ය වෙනවා. හිත එක අරමුණක වර්තමානයේ බොහෝ කාලයක් රඳවා ගන්නට දරන උත්සාහය තමයි ප්‍රඥාව ලබා ගැනීමට ආසන්නතම හේතුවක් වෙන්නේ. හිතේ සමාධිමත් බව ඇති වෙන නම් සීලයක් අවශ්‍ය වෙනවා. සීලය කියන්නේ මොකද්ද? තමන්ගේ කය වචන දෙකේ සම්මරය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පච්චවේකීත්වා පච්චවේකීත්වා කයේන කම්මං කහතබ්බා. හොඳට සිහි කළ කයින් කරන දේවල් කරන්න. පච්චවේකීත්වා පච්චවේකීත්වා වාචාය කම්මං කහතබ්බා. වචනයක් පිට වෙන කලින් හැකිතාක ඒක හිතලා නෝනින් මෙනෙහි කළා ඒ වචනේ කියන්න කියලා. ඒ දෙකටම මුල් වන්නේ පින්නතුනේ තමන් හොඳ සම්මා සංකල්ප තියෙන්නට ඕන. සම්මා වාචා, සම්මා කම්මන්ත හොඳ වෙන්න නම් සම්මා සංකල්පයක් තියෙන්නට ඕන. සම්මා සංකල්ප හොඳ වෙන්න නම් සම්මා දිට්ඨියක් යහපත් දැක්මක් තියෙන්නට ඕන. කම්මන්තකතා සම්මා දිට්ඨිය පිළිබඳව මෙන්ම දුක ඇතිවීම හා නැතිවීම පිළිබඳ අවබෝධයක් අපට තියෙන්නට ඕන. මේ ගමන් මගේ පින්නතුනේ සීලය ප්‍රධාන කාරණයක් වෙනවා. අමවසින් ඔබ අද සමාදන් වුණු පංචශීලයේ පිළිවදව හෝ පිනතුනි ඔබ සතුටටපත් වෙන්න. එදින තමයි ආරම්භක පියවර. ඒ පා උපරිම ලෙස ආරක්ෂා කරන උත්සාහ කරන. ඒ අතරේ ලැබෙන හැම වෙලාවකදීම අටසිල් දසසිල් ආදී ඉහළ සීලයන් රකින්න උනන්දු වෙන්න. ඒක තමයි ගමන් මඟ වැඩ වඩාත්ම සාර්ථකව ඉදිරියට යන්නට හේතු වෙනවා. පිනතුනි මෙහිදී විශේෂ දෙයක් තමයි සීලය කියන එක බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙච්ච නැති කාලවල ලෝකයේ සත්පුරුෂ උතුමන් ආගමික ශාස්ත්‍රවරු ලෝකෙට පනවපු දෙයක්. බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි මේ සීලය පොදේ නරක වචන කතා නොකර බොහොම සංවරව අද්දක බැඳගෙන ඉඳීම විතරක් නෙවෙයි බුදුදහමේ සීලය කියලා කියන්නේ. බුදුදහමේ පින්නතුනි සීලය හරියට සඳහන් වෙනවා සීලය ප්‍රඥාව එකට යන්න ඕන කියලා. මොකද ඒකට දක්වපු උදාහරණේ ඕ එකාතකින් අනිත් අත හොදන වගේ. අපිට තනිය අතින් එකාතම හොදන්න අමාරුයි. අපි එකාතක් හොදන්න වෙනකොට අනිත් අතෙන් එක තමයි දෙකම එකට හොදන්නේ. අන්න ඒ වගේ තමයි වෙනතුනේ. සීලය ප්‍රඥාවට, ප්‍රඥාව සීලයට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙනවා. එහෙනම් වෙනතුනේ. මොකද ප්‍රඥාව කියලා කියන්නේ? මෙත්ත සූත්‍රය දැක්වෙනවා. කරණීය මෙත්ත සූත්‍රය දැක්වෙනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා කාරණය. දෘෂ්ටීත නොපෙමින අත්වන පත්වන සීලයක් ගැන. මොකද දෘෂ්ටිය කියලා කියන්නේ වෙනතුනේ. ලෝකේ බොහෝ දෙනා ඇත සහ නැත කියන අන්ත දෙක තුලයි ඉන්නේ. ඇත කියන්නේ මේ දකින දේවල් ලෝකේ හැම තියෙනවා කියන අන්ත දෙක. මොකද ඒ අත්දැකීම ලෝකේ සමහර ඇත්තන් හිතාගෙන ඉන්නවා මේ දකින දේවල් අපි දකින කරුණුත් තිබ්බා දකින වෙලාවෙදී තියෙනවා දැක්කට පස්සේ තියෙනවා කියලා. ඒ තමයි ලෝකයේ මිනිස්සු හිතන ක්‍රමය. ඒකේ කාර්යය. අනිත් අතේ තමයි සමහර ඇත්තන් නාස්තිකවාදයට ගිහිල්ලා උච්චේත දෘෂ්ටියට ගිහිල්ලා ලෝකේ කිසිම දෙයක් නැහැ කියලා නාස්තිකවාදයට යනවා. මුකුත්ම නැහැ. අතීතයේ තිබෙන්නේ නැහැ, දැනුත් නැහැ, අනාගතයේත් නැහැ කියලා. පින්වත්නි බුදුදහම මෙන්න මේ දෙකෙන්ම දුර වෙනවා. අස්මින් සති දම් හෝති. මේ හේතු ටික තියෙන මොහොතේ මේ අත්දැකීම තියෙනවා. ඒ වගේම ඒ අත්දැකීම ටික නැති වෙන මොහොතේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අස්මින් අසති ඉදන් නොහෝති කියන දර්ශනය. මෙන්න මේ දර්ශනයට අපි නෝනින් ආවොත් තමයි ඇත්තටම අපි ගමන් මඟ තේරුම්ගෙන සීලය යනවා වෙන්නේ. අපිට නෝනින් ආවෝදෙ වෙන්නට ඕන. සැබෑ ලෙසම අපි දුකෙන් නිදහස් වෙන කැමති නම් අපි ජීවිතේ ලබා ගත යුතු අවසාන සාක්ෂාත් කළ යුතු දර්ශනය මේකයි. අපට පටිච්චසමුප්පාදේන කාරණා වලින් පිනතුනේ අවිද්‍යාසහගතව හටගන්න සංඛාරාදී සියලුම කරුණ වලින් නිදහස් වෙනට පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ දර්ශනේ යුක්තව මේ ගමන් මඟ ආරම්භ කරෝති. ඒ දර්ශනේ ඇතුව තමයි අපි මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාදී භාවනාවක් කරන්නේ. ඒ දර්ශනේ ඇතුවයි අපි කුමන සීලයක් රැක්කත් රකින්නේ. බෞද්ධයන් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ සැබෑ සදහම් පණිවිඩය අසා දැනගත්තට පස්සේ අපි ජීවිතේ කරන හැම දෙයක්ම කරන්නේ මෙන්න මේ දර්ශනය දකිමින් අනාගතයේ මේ දර්ශනේ ස්ථාවර කිරීම සඳහා සිහින මවමින් තමයි අපි මේ ගමන යන්නේ. කුමන පින්කමක් කළත් වෙනතුනි ස්වාමීන් වහන්සේ කෙනෙකුට උපස්ථානයක් කළා, දානයක් දුන්නා, අසරණ කෙනෙකුට සැලකුවා, අම්මට තාත්තට උපස්ථාන කළා, මේ සියලුම දේවලින් ලබා ගන්න ශක්තිය අනාගතයේ මෙන්න මේ ඊළම දර්ශනය තුළ අපේ සිහිය නවන පවත්වා ගන්නට උපකාරයක් වෙන්නයි අපි මේ ජීවිතේ හැමදේම කළ යුත්තේ. පින්වතුනි ලෝකේ ඉපදෙන බුද්ධිමත් මිනිසුන්ගේ, බුද්ධිමත් සත්ත්වයන්ගේ ඒකායන පැතුම දුකෙන් නිදහස් වෙන. නමුත් පින්වතුනි ඒ පැතුමෙන් ලෝකයේ මිනිස්සු කටයුතු කළත් දුකෙන් නිදහස් වෙන ක්‍රමය දන්නේ නැති නිසා ඒ මිනිස්සු දුකෙන් නිදහස් වීම සඳහා කරන දේම තවත් දුක් වැඩි කරගන්න හේතු වෙනවා. ඉතින් එවැනි ලෝකයක තමයි බුදුහාඳුරෝ පහළ වෙලා අපිට මේ සදහම් මඟ දේශනා කළේ. එනිසා අපි හුඟක් වාසනාවන්තයි. පින්වතුනි අපි ආරම්භයේදීම සීලානුස්සතිය ටික වේලාවක් වඩමු. ඔබ සමාදන් වුණා වූ පංචශීලය ගැන මොහොතක් සිහිපත් කරන්න. ඒ සීලය අනිත්‍ය අවබෝධ කර ගැනීම සඳහා, අවිද්‍යා සහගත වූ පටිච්චසමුප්පාදයේ නිරෝධය සඳහා, චිත්ත සමතය සඳහා හේතු වේවා. ඒ වගේම මා අද දින මේ මොහොතෙහි ප්‍රාණඝාතාදී අකුසල වලින් වැළකීම නම් වූ මේ ශික්ෂාපද මා සමාදන් වුණා. මගේ ජීවිතයේ සීලය පරිපූර්ණ ජීවිතයක්, මා සිල්වත් කෙනෙක් කියන අදහසෙන් ඒ තමන් වැළකුණා වූ ශික්ෂාපද ගැන මම ප්‍රාණඝාතයෙන් අද වැළකුණු කෙනෙක්, සොරකම් කිරීමෙන් වැළකුණු කෙනෙක්, කාමයේ වරදව හැසිරීමෙන් වැළකුණු කෙනෙක්, මා අද මගේ වචනේ කිසිදු බොරුවක් නොකියන කෙනෙක්, මා කිසිදු විදියක මතක හා ප්‍රමාදයට හේතු වන දේවල් මද්‍රව්‍ය මා අද පාවිච්චි නොකරන කෙනෙක්, මා අද බුද්ධ ආදී ආර්ය වහන්සේලා, සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා, එවාගේම විසාකාව අනාථපිණ්ඩිකාදී ඒ උස් වර්ගයේ ගමන් මගේ යන ඒ නිවි සැනසෙන ගමන් මගේ පිළිවෙත් පුරන කෙනෙක් මම සිල්වත් කෙනෙක් සීලය ආරක්ෂා කරන කෙනෙක් මම කියලා අපි මොහොතක් සීලය ගැන සිහිපත් කරමු. සාදු සාදු සාදු පින්නතුනි අපේ බුද්ධ පූජාවත් සිදු කරන ගමන්ම අපේ බුදුගුණ භාවනාවත් වැඩමුළුක වේලාවක්. ඉතින් අපිට මේ දහම් මඟ කියා දෙන්නෝ බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහතාදී බුදුගුණ අපි සිහිපත් කරමු. උන්වහන්සේගේ ජීවිතය තුල ඒ උතුම් ගුණ දහම් මේ ආත්ම භාවයේ තිබුණා විතරක් නෙවෙයි සතර අනන්ත කාලයක් ලෝක සත්‍යයන් මේ සදාම මඟ කියා දෙනට ඒ උතුම් ධර්මය අවබෝධ කර ගන්නට විශාල පරිත්‍යාගයක් කළා. ආන්තේ සාරකාවලට වඩා උන්වහන්සේ තමන් වහන්සේගේ ඇස් දන් දීලා තියෙනවා. මහ පොළොවේ මස්සන්ට වඩා තමගේ ශරීරයේ මස් දන් දීලා තියෙනවා. අහසේ තාරකාවලට වඩා කොටුණු කලන් හිස් දන් දීලා තියෙනවා. මහ පොළොවේහි මේ සාගරයේහි ජලයට වඩා තමයි රුධිරය දන් දීලා තියෙනවා. ඒ වෙන දෙයක් සඳහා නෙවෙයි. උදේ පුණ්‍යාසිත ධර්මාවෝදේ කරන්නේ කරක් නෙවෙයි. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ ලෝක සත්‍යයට මේ ධර්මමඟ දුකේ නිදහස් වෙන මාවත පැහැදිලි කරන්න දෙන්නයි පුණ්‍යාසිත මේ කැපවීම කළේ. මේ අවසාන පත්‍යයේ ජීවිතය තුල අවුරුදු 35 ඉඳන් අවුරුදු 80 දක්වා පුරාවතර 45 අඛණ්ඩව දිනකට පෑය දෙකක් වෙන ඉතාම සුළු කාලයක් පිළිවෙත ගනිමින් මුළු ජීවිතේම දෙවියන්ගේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කැප කළා. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු අරහං ආදී බුදුගුණ අපි මොහොතක් වෙනත නිසීපත් කරමින් බුදුගුණ මනසිකාරය යෙදෙමු. බුදුරජාණන් වහන්සේ රාග ආදී සියලු කෙලෙසුන්ගෙන් දුරු වූසේක. සියලු කෙලෙස් සතුරන් නැති කළසේක. ලෝවැසියන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවනට සුදුසු වන සේක. අරහම් අරහම් අරහම් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය තමන් වහන්සේගේම ඥානයෙන් අවබෝධ කළසේක. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානයේ ආදී වූ අෂ්ට සමාපත්ත ශක්තියෙන් යුක්ත වූ සේක. සීලය ඉන්ද්‍රිය සංවරය ආදී චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ සේක. විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේ ලෝවැසියන් සනසමින් උතුම් සම්බුදු බවට පත් වූසේක. ලෝවැසියන් සනසමින් මේ මිහිතලය මත සංසුන් ගමනින් වැඩම කළ සේක. සුගතෝ සුගතෝ සුගතෝ බුදුරජාණන් වහන්සේ කාමලෝකය, රූපලෝකය, අරූපලෝකය යන තුන් ලොව අතැඹුලක් සේ පිරිසිඳ අවබෝධ කළ සේක. ලෝකවිදූ බුදුරජාණන් වහන්සේ ඉතා සැඩ පරුස පුද්ගලයන් මෛත්‍රිය මහා ප්‍රඥා නැමති ආයුධයන්ගෙන් දමනය කළ සේක. අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ට ආධ්‍යාත්මික ශාස්ත්‍රූවරයා වූසේක. සද්ධා දේව මනුස්සානම් සද්ධා දේව මනුස්සානම් සද්ධා දේව මනුස්සානම් බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මය මහා කරුණාවෙන් ලොවට දේශනා කළසේක. බුදුරජාණන් වහන්සේ ලෝවැසියන්ගේ අපමණ පුද පූජාවනට සුදුසු වනසේක. අතිශය භාග්‍ය සම්පන්න උතුම කුවනසේක. සසර කළා වූ දාන ආදී පින්කම් වල ආනිසංස වශයෙන් මහා සම්පත් ලැබෝසේක. භගවා භගවා භගවා. ඒ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ සම්මා සම්බුදු ජානන් වහන්සේ උදෙසා මා විසින් සැදැහැසිතින් සෝදානං කර තැන්පත් කළ ආහාර පාන සුවඳ දුම් සුවඳ මල් සුවඳ පැන් පහන් ආලෝකය පූජා කරමි පූජා වේවා. අධිවාසේතුනෝ බන්තේ පානීයං උපනාමිතං අනුකම්පන්නුපාද පතිගන්හාතු මුද්දම. අදිවාසේතුනෝ බන්තේ භෝජනං නුපනාමිතං පන්නුපාදාය පතිගන්හාතු මුන්තම. වන්නගන්ද ගුණෝකේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරේපාද සරෝරුහේ ගනසාරම් පදින්තේන දීපේන තමදම් සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි සමෝනුදං. ගන්ධ සම්භාර යුත්තේන දූපේනාහං සුගං පූජයේ පූජනීයන්තං පූජාපාජන මුත්තමං. සාදු සාදු.